සත්නාම් සිරිවාහේ ගුරු සාහෙබාදී බාරාරි මහල්ලා රජානාරාම නාම ගුණ ගාව ජේ කොයි නෙන්ද කරේ හර ජනකී අපුණ ගුණ නංගවව හර ජනාරාම නාම ගුණ ගාව ජේ කොයි නන්ද කරේ හර ජනකී අපුණ ගුණ නංග බව ර ජෝ කිස කරේ සෝ අපේ ස්වාමී හර අපේ කාර කමව හර අපේහි මත දේවා ස්වාමී හර අපේ බෝල බොලාව හර අපේ පංච තත්ව විසුසාර බෙච තතු පංච ආප පව ජන නානක සතගොර මෙලේ අපේ හර අපේ තගර චුකාව හර අපේ පංච තතු බෙසුසාර බෙස තතු පංච ආප පව ජන නානක සතගොර මෙලේ අපේ හර අපේ සගර චුකව වාහිගුරු ජී කා ખાલસા වාහිගුරු ජී කී ફતે બરાડી મહલ્લા ચોથા ਹਰ ਜਨ ਰਾਮ ਨਾਮ ਗੁਣ ਗਾਵੇ ਜੇ ਕੋਈ ਨਿੰਦ ਕਰੇ ਹਰ ਜਨ ਕੀ ਆਪਣਾ ਗੁਣ ਨੰਗ ਵਾਵੇ